ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි මේ අත්සන් අද දින විහාරස්ථානයට ඇවිදෙලා ඊටම වටිනා ආශිර්වාදාත්මක කෘතවේදී මේ යුතුයකමක් ආශිර්වාදාත්මක ක්‍රියාවක් සිදු කරන්න බලාපොරොත්තු වන අවස්ථාව වෛද්‍ය වෝල්ට ගැසිංහ මහත්මයාට ආශිර්වාද පිණිස එතුමාට නිරොග් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් සිදු කෙරෙන බුද්ධ පූජාමය බෝධි පූජාමය සෙත්තරි දේශනාමය පින්කමයි මේ සිදු කරන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේලා හැටියට අපිත් ඒ වගේම ඥාතින් හැටියට ඔබත් ඒ වගේම හිතවතුන් විදියට බොහෝ අයත් එතුමාට හදවතින්ම ආශිර්වාද කරන අවස්ථාවක් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අවස්ථාවක්. ඉතින් එකාතකින් අපේ ජීවිතවල අපේ කරගත්තා වූ දාන ආදී පින්දහමල ආනිසංස හොඳට සිහිපත් කරලා ඒ අපේ ආධ්‍යාත්මික ශක්තියෙන් අපි එතුමාට ආශිර්වාද කරමු. ඉතින් ඔබ හැම දෙයක්ම බෙන්සිල මහත්මයා අලෝම නෝනා ඒ වගේ තුසිතා නෝනා ඔබ හැම දෙනෙක්ම ආදරණීය සහෝදර සහෝදරයන් විදියට ඒ තමන්ගේ අයියා සමග නොඑක ආකාරයේ පින්කම් ජීවිතයේ පුරා සිදු කරගෙන තියෙනවා. නොඑක විදියේ පරිත්‍යාගයන් මේ ශාසනය වෙනුවෙන් සිදු කරගෙන තියෙනවා. ඉතින් ඒ හැමදේම මේ අවස්ථාවේදී හොඳට සිහිපත් කරලා ආදරණීය ඒ ලොකු අයියා වෙනුවෙන් සිදු කරන්න පුළුවන් ඉහළම ආශිර්වාදය අප සිදු කරමු. ඒ වගේම ස්වාමීන් වහන්සේලා හැටියට අපි අපේ ජීවිතවල සිදු කරා වූ සීලාදී සියලු ගුණධර්මල ආශිර්වාදය එතුමා වෙනුවෙන් අපේ ආශිර්වාද පිණිස සිදු කරන අවස්ථාව එතුමාට පිරිනමන අවස්ථාව. ඉතින් මේ අවස්ථාවේදී අපි එතුමාගේ ගුණත් අප සිහි කළ යුතුයි. ඉතින් ආදරණීය සහෝදර සහෝදරයන් විදියට ඔබ අපට වඩා හොඳින් එතුමාගේ ගුණ දන්නවා. එහෙත් එතුමාගේ දිමිට සුවිශේෂී ගුණාංග දෙස බලන් විට පේන දේ තමයි එකාතකින් එතුමා ලෝකය කෙරෙහිම ඉමහත් කරුණාවෙන් දයාවෙන් කටයුතු කළා. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදු කළා. ඒ වගේම ඥාතීන් වෙනුවෙන් වැඩිමහල් අයියා වශයෙන් ඒ ලොකු ආදර්ශයක් ඔබේ ජීවිතවලට එතුමා ලබා දීලා තියෙනවා. අනිත් පැත්තෙන් ස්වාමීන් වහන්සේලාට මේ ශාසනික කටයුතු කරන්නට ලොකු අනුග්‍රහයක් සිදු කළා තියෙනවා. ඥාතීන් හැටියට ගත්තොතින් එතුමා බොහෝ අංශවලින් ආදර්ශයෙන් ඔබට කටයුතු කළා. බොහොම මහන්සියෙන් ධාර්මිකව ධනෙ උපයලා මහන්සියෙන් ඉගෙන කියාගෙන ඒ තමාල ලබාගත් අවෝ දැනුමෙන් ධාර්මිකව ලෝකෙට සේවය කරලා ආර්ථිකෙන් යන්න පුළුවන් ඉහළම මට්ටමට ගියා. ඉතින් ඒක ඔබේ ජීවිතේ ලොකු ආදර්ශයක්. එතුමා ගියා විතරක් නෙවෙයි ඥාතින් හැම දිනාටම පුළුවන් උපරිමෙන් අනුග්‍රහ දක්ව උදව්පකාර කළා. මම හිතන්නේ ඒ අයියා ඔබට කරපු ආදාර උපකාර වලටත් වඩා වඩාත්ම වටින දේ තමයි එතුමා නිතරම පින්කම් කරද්දී ඔබටත් උනන්දු කරවනවා. ඔබත් සහභාගී කරවනවා. මාත් පින්කම් කරනවා ඔබත් පින්කම් කරන්න කියලා ඥාතීන්ට හිතවතුන්ට හැම දිනාටම උනන්දු කරවනවා. මේක තමයි සුවිශේෂම ගුණාංගයක කෙනෙකුගේ ජීවිතේ. අපි දැකලා තියෙනවා සමහර අය තනියම පින්කම් කරනවා. පින්කම් කළ කීර්තිය ලබා ගන්න අය ඉන්නවා. නමුත් මෙතුමා තුළ තිබෙච්ච සුවිශේෂ ලක්ෂණය තමයි එතුමා පින් කරද්දී නිතරම අනිත් අය උනන්දු කරවනවා. ඔබත් කරන්න කියලා යහළු මිත්‍රාදීන්ට ඥාතීන්ට කාටත් කතා කරලා ඒ අය සහභාගී කරගෙන පින්කම් කරනවා. මේක පින්නොත්ින්නේ බෝසත් ලක්ෂණය. බෝධිසත්වවරු සසර ගුණධම් පුරද්දී ඒ අය තනියම ගුණධම් පුරන්නේ නැහැ. ඒ අය නිතරම අනිත් අයට උනන්දු කරවනවා. ඔබත් පින්කම් කරන්න. මාත් දිනු වෙන්නේ මේ පින්කම් නිසා ඔබත් පින්කම් කරන්න කියලා උනන්දු කරනවා. බොහෝ විට අපි දකින දේ තමයි සමාජය අය කියන්නේ මෙතුමාට මුදල් තියෙනවා ඒ නිසා එතුමාට උදව් කරන්න පුළුවන් දන් දෙන්න පුළුවන් කියලා. නමුත් මෙතුමා කියන්නේ ඊට වඩා ආත්මස්සිය වෙනස් දෙයක්. එතුමා කියන්නේ මම පින්කම් කරපු නිසා එහෙම දිනු වුණේ මම සාර්ථක වුණේ නිසා ඔබත් පින්කම් කරලා ඒ සාර්ථකත්වය ලබන්න කියලා එතුමාගේ අධ්‍යක්ෂීමෙන්ම බොහෝ දෙනාට උපදෙස් දෙනවා. බොහෝ අය උනන්දු කරනවා. මේක ඊටාම සත්පුරුෂ දහමක්. අන්නේ ගුණාංගය තුල එතුමා නිරතුරුව හිටියා. ඒක එතුමාට ලොකු එතුමා කරපු පින්කම් විතරක් නෙවෙයි ඇතැම් විට සමහරයට බල කරලා බැනලා නේද නොගහපු එක විතරයි සමහරලාට බැනලා හරි කියලා ඒ අය උනන්දු කරවල ඒ හැම දෙනාම කරන පින්කනුත් එතුමාට ආශිර්වාදයක් මිනිස් පවතිනවා. මේක ඉතාම වටිනා ගුණාංගයක්. අනිත් පැත්තෙන් ස්වාමීන් වහන්සේල විදිහට ගත්තොතින් එතුමා හොඳටම තේරුම් ගත්තා මේ ශාසනය දිනු කරන නම් විහාරස්ථානවලට ස්වාමීන් වහන්සේලට ලොකු ශක්තියක් දෙන්න ඕන කියලා. මොකද ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ මිල මුදල් හරියම කරන පිරිසක් නෙවෙයි. උන්වහන්සේලාට කරන්න තියෙන්නේ හරියට ධර්මයේ දේශනා කිරීම. ඒ ධර්ම දේශනා කරන්න ශක්තිමත් පුළුවන්කම තියෙන්නේ මේ පහසුකම් ටික හරියට තියෙනම නම්. අන්න ඒ පහසුකම් ටික නිසි ලෙස ස්ථානගත කරන්නට එතුමා බොහෝ විට ඉතාම බුද්ධිමත් දුරදක්නානුවණින් වැඩ කළා. ඉතින් මේ වගේ විහාරස්ථානයක් ගැනීමේදී අපි දැක්කා මේ විහාරස්ථානය බලන්න ආපු පළවෙනි දවසේ ඉඳන්ම එතුමා ක්‍රියා කරපු ආකාරය. මේක දැකලා එතුමා පුදුම විදියට සතුටටපත් වුණා. ඇතැම් විට තමන්ගේ ගෙදර තමන්ගේ දරුවන් දෙස බලලා සතුටු වෙනට වඩා මේ පන්සල බලන්න ආපු දවසේ එතුමා සතුටුණා. සතුටුණා විතරක් නෙවෙයි හාමුදුරනේ අපි කොහොම හරි මේක ගන්නවා කියන ගානට වඩා වැඩිපුර ගානක් දීලා හරි අපි මේක ගන්නවා කියන දැඩි අධිෂ්ඨානයෙන් අනිත් හැම දෙනාම ඉදිරියේ සඳහන් කළා. අන්න එතුමාගේ ශක්තිය තමයි අද මේ යථාර්ථයක් වටහා ගන්නා තියෙන්නේ. ඇතැම් විට මෙවැනි විහාරස්ථාන ගන්නකොට සමහර අය අහනවා ඇයි මෙච්චර ලොකු පන්සල් ගන්නෙ? ඇයි තියෙන එක මදිද කියලා අහනවනේ. පින්නොතින ඔබ දන්නවා පන්සලට එනකොට වාහනේ නවත්වනකොට බොහෝ විට සමහර අය පන්සලට බයෙන් එන්නේ වාහනේ කොහෙද දාන්නේ කියලා. ඇතැම් විට කිලෝමීටරයක් විතර දුර වාහනේ දාලා පන්සලට එන්නේ. ඇතැම් විට පන්සලට එනකොට හිත නරක් කරගෙන එන්නේ. පන්සලේ පිනක් කරන්න වෙන්නේ නැහැ. ඒ තරම්ම හිත නරක් කරගෙන දුකෙන් තමයි පන්සලට එන්නේ වාහනේ ඈත දාලා. දැන් ඔබ දන්නවා කොච්චර පහසුවෙන් එක කෙරෙනවද කියලා. ඇත්තෙම මේ පහසුකම් ඕනේ පින්නතුණි. අන්න ඒ පින්කම් සතුටෙන් ලස්සනට පින් වැඩෙන විදියට කුසල් වැඩෙන විදියට කරන්න. අපේ අතීතයේ පටන් ශ්‍රී ලාංකික අපේ අතීත මුතුන් මිත්තන් මෙහෙම තමයි කටයුතු කළේ. විහාර විහාරස්ථාන හදනකොට ඉතාම විශාල තැන් ගත්තේ, ලස්සනම තැන් ගත්තේ, හඳු උඩ, දිය ඇලි ළඟ, ඒ වගේ බොහෝ පිරිසකට ඇවිල්ලා රැස් වෙන පුළුවන් තැනක තමයි ගන්නේ. අන්න ඒ කටයුත්ත තමයි එතුමා මේ කළේ. ඒ නිසාද බොහෝ දෙනෙක් 200 දෙනෙක් ආවත් වාහන හොඳට නවත්තලා ලස්සනට ඇතුළට ඇවිල්ලා පින්කම් කරලා සතුටෙන් ඇවිල්ලා සතුටෙන් පින්කම් කළේ යන්න පුළුවන්. ඒ නිසා මෙතන මලක් පූජා කරන හැම කෙනෙක්ම, මෙතන පහනක් දැල්වන හැම කෙනෙක්ම ඒ හිතේ ඇති කරගන්නා වූ පින එතුමාට අනිවාර්යෙන් යනවා. ඒ ආශිර්වාදය ලැබෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ හැටියට අපි ඉතාම කරුණාවෙන් එතුමාට ආශිර්වාද කරනවා. භාවනා කළා එතුමාට ආශිර්වාද කරනවා, සෙත් පතනවා. එනිසා ඔබත් මේ කාලේ විශේෂයෙන්ම පුලුවන් තරම් මෛත්‍රී භාවනා කරන්න. සීල සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා පොදුවේ මුළු ලෝක සත්ත්වයන්ටම මෛත්‍රී වඩන්න. එහෙම මෛත්‍රී වඩනකොට අපේ හිතේ ලොකු ආධ්‍යාත්මික ශක්තියක් ගොනු වෙනවා. අන්නේ ආධ්‍යාත්මික ශක්තිය තමන්ගේ සහෝදරයාට ඒ ડોક્ટર වෝල්ට් ජයසිංහ මහත්මයාට ફોકસ කළා. එතුමා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා හැකිතාක් මේ කාලය තුල මෛත්‍රිය වඩන්න. ඒක වාඩි වෙලම කරන්න අවශ්‍ය නැහැ. ඔබ ගමන් බිම යනකොට රැකිනක්ෂා කරනකොට හරි ඒ හැම වෙලාවෙම ඔබට මේක කරන්න පුළුවන්. මේ සිතුවිල්ලම හිතේ තියාගෙන හැකිතාක් දුරට මේ කාලය තුල අපි කාලය ගත කරමු එතුමාට ආශිර්වාද වෙන්නට. ඇත්තම එතුමා ජීවත් වීම මෙතුමාට වඩා ප්‍රතිලාභ ලැබෙන අනිත් අයට. එතුමාගේ ජීවත් වීම එතුමාට වඩා අනිත් අයට ආශිර්වාදයක් වෙනවා, ආදර්ශයක් වෙනවා. එනිසා එතුමා ජීවත් වීම තව බොහෝ දෙනෙකුට යහපත පිණිස වෙන දෙයක්. එනිසා අපි හැම දෙනෙක්ම මුළු හදවතින්ම එතුමාට ආශිර්වාද කරමු. අපේ ශ්‍රී ලාංකික සමාජයට සුවිශාල සේවයක් කරපු ඥාතීන්ට ආදර්ශයක් වුණු ස්වාමින් වහන්සේට ලොකු ශක්තියක් වුණු මේ ගෞතම සම්බුද්ධ ශාසනයට තමන්ගෙන් දක්වන්න පුළුවන් උපරිම දායකත්වය නිර්ලෝභීව ඉතාම ශ්‍රද්ධාවෙන් සිදු කරපු ડોક્ટર වෝල්ට් ජයසිංහ මහත්මයාට මේ අප සිදු කරන්නා වූ සම්බුද්ධ පූජාමය, බෝධි වන්දනාමය, සෙත්ත්‍රි දේශනාමය මේ සියලු පින්කමලානි සංසයෙන් එතුමා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිගාසිරි ලබා ගනිවා. ඒ වගේම මේ අයහස නොවන ඇතුළු ඒ ආදරණීය සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම දරුවන් හැම දෙනාටමත් මේ උතුම් පින්කම් ආනිසංසයෙන් කායික නිරෝගීතාවය වගේම මානසික සුවතාවය, මානසික නිරෝගීතාවය දිනෙන් දින වැඩි දියුණු වේවා. මේ සිද්ධ කරන සියලු පින්කමල ආනිසංසයෙන් ඔබ අප හැම දිනාටම මෙලොව වශයෙන් චිරජීවනයේ නිරෝගී සම්පත්තිය සසර ජීවිතයේ සුවපත් භාවය ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.